දැන් මීට අවුරුදු 3කට කලින් මේ සිද්ධිය වෙද්දි මේගොල්ලෝ පොළවේ අත ගහලා දිවුරුවා කිසිම ප්‍රශ්නයක් මෙතන නැහැ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ කියලා. ඒකට උත්තු දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියනවනේ. අනුර කුමාර ෆොටෝ දුන්නා කියනවා. අපි දන්නේ නැහැ ඇත්තද කියලා. ඒක මාක්ස්වාදී ව්‍යාපාරවල වාමාංශික ව්‍යාපාරවල කරන්න තියෙන ලොකුම පාවා දීම තමයි Taman එක වැඩ කරන සහෝදරෙක්ව පාලකයන්ට පාවලා දෙන එක. වමේ ව්‍යාපාරේ මුළු ඉතිහාසෙම ව්‍යාපාරේ එකට හිටපු අය වෙඩි තියාගෙනක් තියෙනවා. පාලකයාට ෆොටෝ පෙන්නලා පාවා දීලා නැහැ වමේ ව්‍යාපාරේ. එහෙම ඉතිහාසයක් නැහැ වමේ ව්‍යාපාරවල. ඉතින් එහෙම කරලා තියෙනවා නම් ඒක ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොට ඉතිහාසයේ අතිශය කීර්තියක් අරගෙන හිටපු ව්‍යාපාරයක් මේ වෙනකොට දේශපාලන වශයෙන් මොනතරම් පිරහිලාද මොනතරම් විනාශයට පත් වෙලාද කියන එක ගැන නිදර්ශනයක් විතරයි.